සත් නාම ශ්‍රී වාහෙගුරු සාහෙබ ජී මහල්ලා පංජව තොම දාතේ ඨාකුර ප්‍රතපාලක නායක ඛසම හමාරේ නිමක නිමක තුමහි ප්‍රතපල හෝ හම බාරික තුමරේ තාරේ තුම දාතේ ඨාකුර ප්‍රතපාලක නායක ඛසම හමාරේ නිමක නිමක තුමහි ප්‍රතපල හෝ හම බාරික තුමරේ තාරේ ජෙහවා ඒක කවන ගොන කහිය බේසුමාර බේයන්ත ස්වාමි තේරෝ අන්ත නා කිනහි ලහිය රහව කෝප පරාද හමාරේ ඛණ්ඩ හෝ අනික බිදි සමජාව හෝ හම් අගයාන අලප මත තෝරී තොම ආපන බිරද රඛාව හෝ තොමරී ශරණ තුමාරී ਰੱਖੋ ਰੱਖਣ ਹਾਰ ਦਇਆਲਾ ਨਾਨਕ ਘਰ ਕੇ ਗੋਲੇ ਤੁਮਰੀ ਸ਼ਰਣ ਤੁਮਾਰੀ ਆਸਾ ਤੁਮ ਹੀ ਸੱਜਣ ਸੁਹੇਲੇ ਰੱਖੋ ਰੱਖਣ ਹਾਰ ਦਇਆਲਾ ਨਾਨਕ ਘਰ ਕੇ ਗੋਲੇ ਵਾਹਿਗੁਰੂ ਜੀ ਕਾ ਖਾਲਸਾ ਵਾਹਿਗੁਰੂ ਜੀ ਕੀ ਫਤਿਹ ਤਨਾਸਰੀ ਮਹੱਲਾ ਪੰਜਵਾਂ ਤੁਮ ਦਾਤੇ ਠਾਕੁਰ ਪ੍ਰਤਪਾਲਕ ਖ ਨਿਮਖ ਤੁਮਹੀ ਪ੍ਰਤਪਾਲੋ ਹਮ ਬਾਰਿਕ ਤੁਮਰੇ ਤਾਰੇ